بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි ආමීන් تنزيل الكتاب من الله العزيز الحكيم إن في السماوات والأرض لآيات للمؤمنين حاميم مما ධර්ම ග්‍රන්ථය පහල කිරීම ਸਰව බල සම්පන්න ਸਰව ප්‍රඥාවන්ත අල්ලාහ් ගෙන්ය සැබවින්ම අහස් සහ මහ පොළොවේහි විශ්වාසිකයින්ට සංඥායත وفي خلقكم وما يبث من دابة آيات لقوم يوقنون واختلاف الليل والنهار وما أنزل الله من السماء من رزق فأحيا به الأرض بعد موتها وتصريف الرياح آيات لقوم يعقلون تلك آيات الله نتلوها عليك بالحق فبأي حديث بعد الله وآياته يؤمنون ويل لكل أفاك أثيم يسمع آيات الله تتلى عليه ثم يصر مستكبرا كأن لم يسمعها فبشره بعذاب أليم නුඹලාගේ මැවීමෙහිද සතුන් අතුරින් ඔහු ලොවේ ව්‍යාප්ත කළ දෑහිද විශ්වාසී ස්ථාවරව සිටින්නන්ටද සංඥායත. තවද රැය සහ දහවල මාරුවීම මෙහිද අහසින් අල්ලා ආහාර පාන පහලකොට එමගින් මහ පොළව මල වියලී ගිය පසු එය ප්‍රාණවත් කිරීමෙහිද සුලං ඔබම ඔබ යැවීමෙහිදීද නුවණැති ජනයාට සංඥායත. මේවා අල්ලාහ්ගේ සංඥාවන්ය. අපි එය නුඹට සත්‍යයෙන් පාරායනා කර පෙන්වන්නෙමු. එබැවින් අල්ලාහ් ඔහුගේ වදන් වලින් පසුව ඔවුන් කුමන දේශනයක් ගැනද විශ්වාස කරනුයි? සියලු බොරුකාර පෞකාරයෙකුටම විනාශයයි. අල්ලාහ්ගේ වදන් ඔහුට පාරායනය කරනු ලැබූ විට ඔහු අසන්නේය. පසුව ඔහු එය නොඇසුනාක් මෙන් උඩඟුවෙන් කටයුතු කරන්නේය. එහෙයින් ඔහුට වේදනීය දඩුවමක් ගැන සුභාරංචිය දෙව්. وَإِذَا عَلِمَ مِنْ آيَاتِنَا شَيْئًا اتَّخَذَهَا هُزُوًا أُولَٰئِكَ لَهُمْ عَذَابٌ مُهِينٌ من ورائهم جهنم ولا يغني عنهم ما كسبوا شيئا ولا ما اتخذوا من دون الله أولياء ولهم عذاب عظيم هذا هدى والذين كفروا بآيات ربهم لهم عذاب من رجز أليم تابد اوهو اپگے ودن ولن کسیان دیا دنگاتے نام اوهو اے سردامت گاننے ඔවුනට නිඳිත දඩුවමක් ඇත. ඔවුන් පසුපසින් නිරය ඇත. මෙලොවදී ඔවුන් ඉපයූ දෑද අල්ලාහ් හැර ආරක්ෂකයින් වශයෙන් ඔවුන්ගත් අයද ඔවුනට කිසිම ප්‍රයෝජනයක් වන්නේ නැත. තවද ඔවුනට ඉමහත් දඩුවමක් ඇත. මෙය එනම් කුර්ආනය යහමග වෙයි. තම පරමාධිපතිගේ වදන් සහ සංඥා ප්‍රතික්ෂේප කරන අය ඔවුනට පීඩිත වූ වේදනීය දඩුවමක් ඇත. අල්ලාහු ල්ලදී සක්ඛර ලකුමුල් බහ්ර ලිතජ්රියල් ෆුල්කු ෆීහි බිඅම්රිහි වලිතබ්තගු මින් ෆද්ලිහි වලඅල්ලකුම් තෂ්කුරූන් وسخر لكم ما في السماوات وما في الأرض جميعا منه إن في ذلك لآيات لقوم يتفكرون قل للذين آمنوا يغفروا للذين لا يرجون أيام الله ليجزي قوما بما كانوا يكسبون من عمل صالحا فلنفسه ومن أساء فعليها ثم إلى ربكم ترجعون الله يا නුඹලාට මහා සාගරයේ වසඟ කර දුන්නේ ඔහුගේ අණින් එහි නැව් යාත්‍රා කිරීමටද නුඹලා ඔහුගේ වරප්‍රසාද සොයනු පිණිසද නුඹලා ඔහුට කෘතඥ වනු පිණිසද අහස්හි දෑද මහ පොළොවේහි දෑද නුඹලාට වසඟ කර දුන්නේ ඔහුය සියල්ල ඔහුගෙන්ය මෙනෙහි කරන ජනයාට සැබවින්ම එහි සංඥා ඇත නබි මුහම්මද් ජනයාට ඔවුන් සැපයූ දැයින් ඔහු පළ විපාක දෙනු පිණිස අල්ලාහ්ගේ දරුණු දවස් එළඹෙන බවට බලාපොරොත්තු නොවන අයගේ වැරදිවලට සමාව දී ඉවසා සිටින්නැයි විශ්වාස කරන අයට කියව. කවරෙකු යහකම් කළේද එය ඔහුගේම යහපත සඳහාමය. කවරෙකු අයහපතක් කළේද එය ඔහුගේම විපතටය. පසුව නුඹලා ආපසු ගෙන එනු ලබන්නේ නුඹලාගේ පරමාධිපති වෙතය. وَلَقَدْ آتَيْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى الْعَالَمِينَ وآتيناهم بينات من الأمر فما اختلفوا إلا من بعد ما جاءهم العلم بغيا بينهم إن ربك يقضي بينهم يوم القيامة فيما كانوا فيه يختلفون أبي إسرائيل دروانيت ධර්ම ග්‍රන්ථයේද විනිශ්චයේද නබිත්වයේද පිරිනැමුවෙමු. තවද අපි ඔවුනට පිවිතුරු දෑ පරිභෝජනය සඳහා ලබා දුන්නෙමු. තවද ලොව සියලු දෙනාට වඩා අපි ඔවුන් විශිෂ්ට කළෙමු. තවද අපි ඔවුනට ධර්මය ගැන පැහැදිලි සාධක දුන්නෙමු. ඊර්ෂ්‍යාවෙන් ඔවුනොවුන් බේද වූයේ ඥානය නැති නිසා නොවේ. නමුත් ඔවුනට ඥානය ලැබීමෙන් පසුවයි ඔවුන් වෙනස් වූ දෑගෙන මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ සැබවින්ම නුඹගේ පරමාධිපති ඔවුන් අතර විනිශ්චය කරනු ඇත. ثم جعلناك على شريعة من الأمر فاتبعها ولا تتبع أهواء الذين لا يعلمون إنهم لن يغنوا عنك من الله شيئا وإن الظالمين بعضهم أولياء بعض والله ولي المتقين هذا بصائر للناس وهدى ورحمة لقوم يوقنون أم حسب الذين اجترحوا السيئات أن نجعلهم كالذين آمنوا وعملوا الصالحات سواء محياهم ومماتهم ساء ما يحكمون තවද නබි මුහම්මද් ධර්මය සම්බන්ධයෙන් වූ ශරීආව එනම් පැහැදිලි මාර්ගයකට අපි නුඹ යොමු කළෙමු. එනිසා නුඹ එය අනුගමනය කරව. නොදන්නවුන්ගේ සිතුවිලි අනුගමනය නොකරව. සැබවින්ම අල්ලාහ්ගේ දඩුවමින් කිසි දෙයක් නුඹ වළක්වන්නට ඔවුන්ට නොපුළුවන. වැරදි කරන්නන් සැබවින්ම ඔවුන්ගෙන් ඇතමෙක් ඇතමෙකුට ආරක්ෂකයෝය. අල්ලා බිය බැතිමතුන්ගේ ආරක්ෂකයාය. මෙය මානව සංහතියටම වූ සියුම් දෘෂ්ටියක්ද. තවද විශ්වාසයේ ස්ථාවරව සිටින ජනයාට යහමගද දයාලු භාවයද වේ. විශ්වාස කොට යහකම් කළ අයමෙන් පව්කම් කළ අය ඔවුන්ගේ ජීවිතයේදී සහ ඔවුන්ගේ මරණයේදී අපි එක සමානව ඔවුන්ට කටයුතු කරන්නෙමුයැයි ඔවුන් සිතන්නේද? ඔවුන්ගේ නිගමනය ඉතා දුෂ්ටය. وَخَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ وَلِتُجْزَى كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَٰهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَىٰ عِلْمٍ وَأَضَلَّهُ اللَّهُ عَلَىٰ عِلْمٍ وَخَتَمَ عَلَىٰ سَمْعِهِ وَقَلْبِهِ وَخَتَمَ عَلَى سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَى بَصَرِهِ غِشَاوَةً فَمَن يَهْدِيهِ مِن بَعْدِ اللَّهِ أَفَلَا تَذَكَّرُونَ وَقَالُوا مَا هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَا إِلَّا الدَّهْرُ وَمَا لَهُمْ بِذَٰلِكَ مِنْ عِلْمٍ إِنْ هُمْ إِلَّا يَظُنُّونَ අහස් සහ මහ පොළව සත්‍යයෙන් යුතුව අල්ලාහ් මෙවේය. සෑම කෙනෙකුටම ඔවුන් සැපයූ දෙයින් පළ විපාක දෙනු පිණිස. තවද ඔවුහු අසාධාරණය කරනු නොලබන්නෝය. තම ආශාව තමන්ගේ දෙවියන් බවට පත් කරගත් තවද ඔහුට නුවණැතත් අල්ලාහ් ඔහුව නොමග යන්නට ඉඩහැර ඔහුගේ කන් සහ සිත මත මුද්‍රා තබා ඔහුගේ ඇස් මත ආවරණයක් යෙදූ කෙනෙකු නුඹ දුටුවාද? අල්ලාහ්ගෙන් පසුව කවරෙක් ඔහුට යහමඟ පෙන්වන්නේද? නුඹලා මෙනෙහි නොකරන්නේද? එනම් ජීවිතය යනු අපගේ මෙලොව ජීවිතය මිස නැත. අපි මැරෙන්නෙමු, අපි ජීවත් වන්නෙමු. කාලය මිස වෙනත් කිසිවක් අප විනාශ නොකරන්නේ යයි ඔවුහු කියති. ඔවුනට ඒ ගැන කිසිම දැනුමක් නැත. සැබවින්ම ඔවුන් අනුමාන කරනු මිස නැත. وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ مَا كَانَ حُجَّتَهُمْ إِلَّا أَنْ قَالُوا ائتوا بآبائنا إن كنتم صادقين قل الله يحييكم ثم يميتكم ثم يجمعكم إلى يوم القيامة لا ريب فيه ولكن أكثر الناس لا يعلمون. අපගේ පැහැදිලි වදන් ඔවුන්ට පාරායනා කරනු ලැබුව විට නුඹ සත්‍යවාදී නම් අපගේ මුතුන් මිත්තන් ආපසු ගෙන එනුයි කීම මිස ඔවුන්ට තර්කයක් නැත. නබි මුහම්මද් පවසව් නුබලාට ජීවිතය ලබා දෙන්නේ පසුව මරණයට පත් කරන්නේ ඉන් පසුව කිසිදු සැකයක් නොමැතිව මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ නුබලා සියලු දෙනා එකට එක්රැස් කරන්නේ අල්ලාහ්ය. නමුත් ජනයාගෙන් බොහෝ දෙනෙක් මෙය නොදනිති. අහස් සහ මහ පොළවේ පරමාධිපත්‍යය අල්ලාහ්ටය. මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ එළඹෙන විට එදින අසත්‍යය ඇදහුවෝ අන්ත පරාජයට පත්වෙති. එදින සෑම ජන සමූහයක්ම දනින් වැකී සිටින බව නබි මුහම්මද් නුඹ දකිනු ඇත. සෑම ජන සමූහයක්ම තම වාර්තාව කරා බැලීමට කැඳවනු ලබයි. නුඹලා කළ දෑට අද නුඹලාට තිළින පිරිනමනු ලැබේ යයි ඔවුනට කියනු ලැබේ. ولله ملك السماوات والأرض ويوم تقوم الساعة يومئذ يخسر المبطلون وترى كل أمة جاثية كل أمة تدعى إلى كتابها اليوم تجزون ما كنتم تعملون هذا كتابنا ينطق عليكم بالحق إنا كنا نستنسخ ما كنتم تعملون فأما الذين آمنوا وعملوا الصالحات فيدخلهم ربهم في رحمته ذلك هو الفوز المبين وأما الذين كفروا أفلم تكن آياتي تتلى عليكم فاستكبرتم وكنتم قوما مجرمين ميا نبلات إرهيو සත්‍ය සාක්ෂි දරන අපගේ වார்த்தාවයි නුබලා කරමින් සිටි සියලු දෑ සැබවින්ම අපි සටහන් කළෙමු විශ්වාස කර දැහැමි ක්‍රියා කළ අය කෙරෙහිනම් ඔවුන්ගේ පරමාධිපති තම පරම දයාවට ඔවුන් ඇතුළත් කරගන්නේය මෙයයි ප්‍රකට ජයග්‍රහණය වන්නේ ප්‍රතික්ෂේප කරන අය කෙරෙහිනම් මාගේ වදන් නුබලාට පාරායනා නොකරන ලද්ද එවිට නුඹලා උඩඟු වූහ. තවද නුඹලා පෞකාර ජනයින් බවට පත් වූහැයි කියනු ලැබේ. وَإِذَا قِيلَ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَالسَّاعَةُ لَا رَيْبَ فِيهَا قُلْتُمْ مَا نَدْرِي مَا السَّاعَةُ إِنْ نَظُنُّ إِلَّا ظَنًّا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ وَبَدَى لَهُمْ سَيِّئَاتُ مَا عَمِلُوا وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ وقيل اليوم ننساكم كما نسيتم لقاء يومكم هذا ومأواكم النار وما لكم من ناصرين سببින්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයේ වේ මලවුන් කෙරෙන් නැගිටවනු ලැබීම ගැන කිසිම සැකයක් නැතයි නුඹලාට කියනු ලැබුව විට මලවුන් කෙරෙන් නැගිටවීම කුමක්දයි අපි නොදනිමු අප එය හුදු අනුමානයක් යයි සිතනවා මිස නැත තවද අප ඒ ගැන ස්ථිර ලෙසින් විශ්වාස කරන්නෝද නොවිමුයි නුඹලා කීවේය තවද ඔවුන් කරමින් සිටි නපුරු දෑ ඔවුන්ට හෙළිවන්නේය තවද ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ ඔවුන් වට කරගනී මෙම දිනය සම්මුඛ වීම ගැන නුඹලා අමතක කළාක් මෙන්ම අපිද අද නුඹලා අමතක කරන්නෙමු නුඹලාගේ නිවහන නිරය වේයි තවද නුඹලාට උදව් කරන්නන්ද නැතයි ඔවුන්ට කියනු ලැබේ ذَلِكُمْ بِأَنَّكُمُ اتَّخَذْتُمْ آيَاتِ اللَّهِ هُزُوًا وَغَرَّتْكُمُ الْحَيَاةُ الدُّنْيَا فاليوم لا يخرجون منها ولا هم يستعتبون فلله الحمد رب السماوات ورب الأرض رب العالمين وله الكبرياء في السماوات والأرض وهو العزيز الحكيم මෙය සැබවින්ම නුඹලා අල්ලාහ්ගේ වදන් සරදමක් ලෙස ගත්හිනි. තවද මෙලොව ජීවිතයේ නුඹලා මුලා කළෙහිඳයි කියනු ලැබේ. එහෙයින් ඔවුහු අද දින එයින් බැහැර කරනු නොලබන්නේය. තවද කළ වරද අල්ලාහ්ගේ තෘප්තිය ලබා ගැනීම හේතු කොටගෙන වෙනස් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලනු නොලබන්නේය. අහස්වල පරමාධිපති සහ මහා පොළවේ පරමාධිපතිද සකල ලෝකවල පරමාධිපතිද වූ අල්ලාහ්ටය සියලු ප්‍රශංසා. තවද අහස්වලත් මහා පොළවේ ශ්‍රේෂ්ඨත්වය ඔහුටමය. සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත වන්නේ ඔහුමය.